කොළඹ මාතර සාමාන්‍ය සේවා බස් රථ අද ධාවනයේවත් වුණා. ඒකට හේතු වුණේ සේවක ආරවුල සංගල්ල කොළඹ ධාවනයේන සේවක කණ්ඩායම විසින් මාතර කොළඹ සේවක කණ්ඩායම පරිදිමක් කරලා තියෙනවා. ඒවත් මේ මොහොතවනේ විතර මාර්ගාංග 280 හොරණ මාර්ග ධාවනයේවත් කළා තියෙනවා. ඒකට හේතුව බාහිර පුද්ගලයන් කණ්ඩායම විසින් දිගින් දිගටම බස් රථ සේවක අදුද්ද පරිදිම මේ පරිදිම දිගින් දිගම සිදුවීම තුළ පෞගේ කාලයේ කණ්ඩායම් කීපයක් අත්අඩංගුවට ගත්තා පොලිසියට පැමිණිලි කරලා. නමුත් තවත් පරිදිම සිද්ධ කරනවා. සේවක කණ්ඩායම අතර තියෙන ගැටුම් මොත් ඒකට හේතුව තියෙන්නේ ඔය කාලසටහන් ගැටලුව වගේ ප්‍රශ්න. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අපි පොලිසිය දැනුවත් කරලා තියෙනවා. දාන්දුව දැනගන්න ඕන සේවක කණ්ඩායම වල ආරක්ෂාව තහවුරු කරන්න. මේ වෙන විට ඒ බලධාරීන් අපොසත් වෙලා තියෙනවා සේවක කණ්ඩායම වල ආරක්ෂාව තහවුරු කරන්න.